සැඳහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ කුද්දක නිකායේහි ඉතිවුත්තක පාළියේන මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය, නැත්තම් මෛත්‍රියෙන් ඇති කරගන්නා වූ චිත්ත සමතේ තියෙන වැදගත්කම, වටිනාකම, ආනිසංසයි පැහැදිලි කරන්නේ. සූත්‍රය ආරම්භ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යානි කානිති භික්ඛවේ ඕපදිකානි පුඤ්ඤකිරිය වද්දෝනේ සම්බානිතානි මෙත්තාය චේතෝ විමුක්තියා කලන් නාගන්ති සෝලසින් කියලා. යම්තාක් උපදි විපාක ගෙන දෙන කිසියම් පුණ්‍ය කර්මයන් වෙත්නම් අන්නේ සියලු පුණ්‍ය කර්මයන් අතුරින් මෛත්‍රී චේතෝ විමුක්තියමයි වටින්නේ කියලා. ඒදී සඳහන් කරනවා අනේ සියලු උපදි සම්පත් ලබා දෙන පුණ්‍යක්‍රියා එක පැත්තක තිබ්බත් මේ මෛත්‍රී චේතෝ විමුක්තියෙන් ලබන ආනිසංසයෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියන කාරණය. මෙහිදී බුදුරජාණන් වහන්සේ උදාහරණ කීපයක් දක්වනවා. ආකාශයේහි සෙසු තාරකා අතර සඳම බබලන වාසේ අප කරන සියලු ලෞකික කුසල අතර උපදි සම්පත් ගෙන දෙන සියලු කුසල කර්ම අතර මෛත්‍රී චේතෝ විමුක්තියම උතුම් කියන කාරණය. ඊළඟට සඳහන් කරනවා වස්සාන ඍතුවේ අවසානයේහි සරත් සමයේහි අහසේ තියෙන සූර්යා බොහොම බබලනවා, වලාකුළු ඈත් වෙලා බොහොම පැහැදිලි අහසක් තියෙන සමයේහි සූර්යා බබලන්නාසේ අප කරන සියලුම පුණ්‍ය කර්ම නැත්නම් ලෞකික කුසල අතර මේ මෛත්‍රී චේතෝ විමුක්තියම උතුම් කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා රාත්‍රියේ අවසාන යාමේහි අලුයම අහසේ තියෙන ඕෂධී තාරකාව සෙසු තාරකාවලට වඩා ආලෝකයෙන් බබලනවා, දිලිසෙනවා. අනිත් තාරකාවල ආලෝකය යටපත් කළ නැගී සිටිනවා. අන්නේ වගේ තමයි අප කරන සියලුම පුණ්‍ය කර්මවල නැත්තම් ලෞකික කුසල්වල ආනිසංස වලට වඩා මෛත්‍රී චේතු විමුක්ති ආනිසංස උතුම් කියලා දේශනා කරනවා. මහාචාර්යාරච්චක සූත්‍රයට අනුව සම්මාදිට්ඨි ප්‍රභේද දෙකක් දක්වනවා. අත්තිවික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුණ්‍ය භාගියා උපදිවිය පක්කා කියලා. උපදි සම්පත් ලබා දෙන පුණ්‍ය ක්‍රියාවසෙන් තියෙන සම්මාදිට්ඨිය කුසලයක් තියෙනවා. ඒ කියන්නේ ලෞකික කුසලයේ කියන එක. මෙන්න මේ ලෞකික කුසල අතර නැත්තම් පුණ්‍ය ක්‍රියා අතර ඉහළම පිනසේ දක්වන්නේ මෛත්‍රී වැඩීම. භාගතුන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දක්වනකොට පුණ්‍ය කිරියවත්තු සූත්‍රයේ වැනි ස්ථානවල අපිට දැක ගන්න පුළුවන්. දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියලා දේශනා කරන අවස්ථාවලදී මේ භාවනාව වශයෙන් උන්වහන්සේ දේශනා කරන්නේ දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා දැක්වෙන විදිහට මෛත්‍රී සිතවිල්ල තමයි ලෞකික කුසල්වලදී භාවනා විදියට ඉහළම ආනිසංසදායි පින්කම් විදියට දේශනා කරන්නේ. මෙත්තා චේතුමි සූත්‍රයෙන් විශේෂයෙන් අවධාරණය කරන්නේ මෛත්‍රී සිතවිල්ලේ තියෙන ආනිසංස පිළිබඳව. අප කරන මේ ලෞකික කුසල්වලින් අපට ආයු, වර්ණ, සැප, බල, යස සාදී මේ ආනිසංස ලැබෙනවා. අන්නේ ආනිසංස ලැබීම සඳහා ඉහළම ලෞකික කුසලය නැත්තම් පුණ්‍ය ක්‍රියා විදියට මේ සූත්‍රයේ ඒ වගේම තවත් ධර්මයේ බොහෝ තැන්වලත් දැක්වෙන ආකාරයට මෛත්‍රී වැදගත්කම අවධාරණය කරලා තියෙනවා. ඊළඟට සූත්‍රයේම දැක්වෙන ආකාරයට අනිත් පුණ්‍ය ක්‍රියාවන් අතර මෛත්‍රී ආනිසංස බැබලෙනවා කියලා දක්වන අතරේදී අපට අතීත කර්ම විපාක විදියට කිසියම් අකුසල විපාක අප ජීවිතවලට එනකොට අන්න ඒවා යටපත් කරන්නට, ඒව තවන්නට තියෙන හොඳම ප්‍රතිකර්මය, හොඳම පුණ්‍යක්‍රියාව විදියටත් මෛත්‍රිය දක්වන්නට පුළුවන්. සතර බ්‍රහ්ම විහරණ අතර මෛත්‍රිය ප්‍රධාන කාරණයක් විදියට දක්වනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියන සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව නිරතුරුව වඩනකොට හිතේ මෛත්‍රිය දියුණු වෙනවා. හිතේ තියෙන ද්වේෂය නැත්තම් පටිඝය දුරු කිරීම සඳහා ප්‍රධානතම ප්‍රතිකර්මය භාවනා ක්‍රම විදිහට දේශනා කරන්නේ මෛත්‍රී භාවනාව. මේ තුලින් එකාතකින් අපේ හිතේ තියෙන චිත්ත පීඩා දුරු වෙනවා. විශේෂයෙන් අපේ හිතට පීඩාගෙන දෙන්නේ අනිත් අය පිළිබඳව තියෙන අමනාපය, වෛරය, තරහව. අන්නේ අකුසල විතරක විශේෂයෙන් දෝෂ කියන අකුසල චේතනාව දුරු කරගන්න තියෙන ප්‍රධානතම ප්‍රතික්‍රමයක් විදිහට දක්වනවා මෛත්‍රී වැඩීම. භාගවත් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා යම් කෙනෙක් මේ මෛත්‍රියේ සිටවිල්ල අප්‍රමාණ වශයෙන් වඩනවා නම් අන්නේ තැනැත්තා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න යන ගමනේදී ඔහුගේ තියෙන සංයෝජන දුරු වෙනවා, තුනි වෙනවා කියලා. මේකම තමයි මෙත්තානිසංස සූත්‍රයේදී තුවටන් චිත්තං සමාධියති කියපු විදියට වහාම සිත සමාධිමත් වෙන භාවනා කමඨහනක් විදියට මෛත්‍රී සිටිවිල්ල දක්වලා තියෙනවා. සූත්‍රයේ වැඩිදුරට පැහැදිලි කරනවා කිසියම් කෙනෙක් එක සත්‍යයක අරබයා හෝ මෛත්‍රී සිටිවිල්ල සුවපත් වේවා කියන සිටිවිල්ල වඩනවා නම් ඒක බලවත් කුසලයක් කියලා. ඒ වගේම යම් කෙනෙක් සියලු සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා නම් ඔහු මහත් වූ පුණ්‍ය කර්මයන් රැස් කරගන්නවා කියලා. ඊළඟ සඳහන් කරනවා මේ ලෝකයේ හිටපු නොයෙක් ඍෂිවරු නොයෙක් ආකාරයේ යාග හෝම පැවැත්වුවා පවත්වනවා. අන්නේ සියලුම දේවල් එක පැත්තකින් තිබ්බත් මේ මෛත්‍රී සිටිවිල වැඩීමෙන් ලබන ආනිසංසයෙන් 16 කලාවක්වත් වටින්නේ නැහැ කියලා දේශනා කළා. අහසේ තියෙන තාරකා අතරින් සඳම බබලන්නාසේ අප කරන පුණ්‍ය ක්‍රියා අතර මෛත්‍රියම බබලනවායි කියලා දේශනා කළා. යම් කිසි කෙනෙක් අනිත් අයට හිංසා නොකරනවා නම්, අනිත් අයට පීඩා නොකරනවා නම්, අනිත් අය පරදවන්න, අභිබවන්න අදහසක් නැත්නම් ඔහුගේ සිතේ මේ මෛත්‍රිය දිනු වෙනවා. ඒ මෛත්‍රිය ඔහුට සිය ජීවිතයේහි ආනිසංසයක් පිණිස හේතු වෙනවා කියලා දේශනා කළා. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෛත්‍රී සිටිවිල්ල අපට විවිධ ආකාරයෙන් වඩන්න පුළුවන්. මිනිස්යන් අමනුෂ්‍යයන් වශයෙන් නැත්තම් දිසා 6 දිසා 10 වශයෙන් තමන් ළඟ සිටින ස්ථානයේ දන් දුර සිටින සත්වයන් දක්වා විවිධ ආකාරයෙන් අපි මෛත්‍රිය වඩනකොට අපට මම පිට කියන මේ සීමාව ටිකෙන් ටික අඩු වෙලා සියලු සත්වයන් සිය දරුවන්සේ දකින්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙනවා. ඒකයි කරණිමෙත සූත්‍රය දේශනා කළේ යම් කිසි කෙනෙක් නිතර මෛත්‍රී සිටිවිල වඩනවා නම් ඔහු යම් කිසි කෙනෙක් දකින විට සිය එකම දරුවාසේ දකින මානසිකත්වයක් ඇති වෙනවා කියලා. මේ මට්ටමට අපේ හිත දිනු වෙනවා නම් අපේ හිතේ මෛත්‍රිය පමණක් නෙවෙයි, ඒ වෙලාවේ අපට කරුණා, මුදිතා, උපේක්ෂා ආදී මේ සිටිවිලි දිනු වෙනවා. අනිත් අතින් අපේ හිතේ තියෙන රාගය, ලෝභය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, මාන්නය ආදී මේ අකුසල විතරක රාශියක් එක විට යටපත් කරගන්න තියෙන ප්‍රධානම කමඨහනක් සිටිවිල්ලක් විදියට මෛත්‍රිය දක්වන්නට පුළුවන්. අනිත් අතින් මෛත්‍රී වැඩීම සමගම අපේ සිතේ පහළ වෙන යහපත් සිටිවිලි, සෝබන චෛතසික රාශියක් එක විට දිනු කරගන්න තියෙන ප්‍රධානතම ක්‍රමවේදයක් විදියට දක්වන්නට පුළුවන්. අපේ මානසික සතුට මේ මොහොතේ සැනසීම වඩ වඩාත්ම දියුණු වෙලා නිර්වාණ අවබෝධය පැත්තට යොමු වෙනට මේ කුසලය අපට හේතුවක් වෙනවා. විශේෂයෙන් බෞද්ධයන් විදිහට අප මෛත්‍රිය වඩනකොට එය විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාමී කියපු විදිහට එය විවේකයට බරව නිර්වාණ අවබෝධය ඉලක්ක කරගන්නා වූ කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා අප වටා සිටින සියලු දෙනා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියන මේ මෛත්‍රී සිටිවිල්ල දිනෙන් දින දිනු කරගෙන අපේ මානසික සුවය දිනු කරගන්නා ගමන් අප වටායි අනිත් අයට ආශිර්වාදයක් වෙන ලෙසත් නිවන් මාගේ ක්‍රමයෙන් ඉදිරියට යන්නටත් අප අදිස්ථාන කරගන්නට ඕන. ඒ සඳහා ඔබ අප හැම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා, මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.